ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඉල්පුම් පොහොය දවස. ඉල්පුම් පොහොය දවසක තමයි අපගේ බුදුරජාණන් වහන්සේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තහ හිතාය සුඛාය දේව මනුසානං ආදි වශයෙන් දිව මිනිසුන්ට හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය දෙන්න පළවෙනි ධර්ම දූත කණ්ඩායම ධර්ම දූත සේවයේ පිටත් කළ හරින්නේ. ඒ වගේම වාසය කරලා අවසන් වෙලා පසුවස් සමාදන් වුණ අය සංඝ පිරිසත් පසුවස් පවාරණය කරන්න අද කඨින පින්කම් මේ පොයෙන් අවසන් වෙනවා. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන ඒ පින්කම සමරන්නේ ඉල් පොයට. ඉතින් පින්වතුනි, අද මම මේ සවස් කාලයේ ධර්ම දේශනාවට විශේෂ දහම් කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කළා. මුලින් කල්පනා කළා මේ කොරෝනා වසංගත කලබල කාලයේ නමුත් කඩින පින්කම් කරගත්තා. කීප දෙනා හරි එකතු වෙලා කඨින පින්කම් කරගත්තා. ආයේ කඨින පින්කමක් එන්නේ ඊළඟ අවුරුද්දේ වෙනකොට මොන මරාලයක් කඩාපාත් වෙයිද කියලා දන්න කෙනෙකුත් නැහැ. එච්චරම අවිනිශ්චිතයි කාලගුණෙත්, ඒ වගේ සමාජෙත්, ඒ වගේ දේශපාලනෙත්, ඒ වගේ රෝග පීඩාත්, ඒ වගේ මේ ශරීරෙත්, ඒ වගේ විශ්වාසයක් නැහැ. ඉතින් කෙසේ නමුත් කඨින පින්කම් කරගත් උදවියක් තියෙනවා, කඨින පින්කම් නොකරගත් උදවියක් තියෙනවා. සමහරට මුළු ජීවිත කාලය පුරාවටම කඨින චීවරයකට අත තියලා සාදු කියලා නැත්නම් කඨින චීවර පින්කමක් අනුමෝදන් වෙච්ච නැති අයත් ඉන්නවා. ජීවිත කාලයකටම කඨින පින්කම් ජීවිතේ කිහිප වතාවක් කරගත් අයත් ඉන්නවා. ඒ නිසා මම පොඩි වෙලාවක් ගන්නම් කඨින පින්කමේ ආනිසංස ගැන ඔබට පොඩ්ඩක් සිහි කරන්න. එහෙම සිහි කරලා අද ධර්මානුශාසනාව සිද්ධ කරනවා සවස් කාලේ. පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලාතුරකින් ලෝකේ පහළ වෙලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. සංසාරේ පූරිත පින් ඇති මෝරපු නෙළුම් බඳු මහා පින්නන්තයන් තථාගතයන් වහන්සේ නැමැති හිරු මණ්ඩලින් විහිදෙන ශ්‍රී සද්ධර්මයේ නැමැති හිරු රැස් හමුවේ විකසිත වෙනවා, පිපෙනවා. ඒ විදිහට තමයි බුදුබණ පදයක් අභියස මහරහතන් වහන්සේලා මඟපල්ලාබින් සංගරුවන බිහි වෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උතුම් සංඝරත්නේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා භාග්‍යතුන් වහන්සේ නැමැති සීතල ගංගාවෙන් තමයි ආරම්භ වෙන්නේ සංඝයා නැමැති දියධාර. භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතෙන් තමයි සංඝයා නැමැති සිසිල් දියධාර ආරම්භ වෙන්නේ. එකම එක ගංගාවයි සීමුක බුද්ධ වචන ගංගාව. භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතින් මම මේ කසාවතක් දරාගෙන සිටින මමත් ඒ ගංගාවේ කොහේ හරි තැනක ඉන්න කෙනෙක්. මේ ගංගාව දිගේ උඩට ගියොත් එහෙම උල්පත මගේ බුදුරජාණන් වහන්සේ. ඒ ගංගාවේ සංඝරත්නයේ නැමැති ගංගාව භාග්‍යතුන් වහන්සේ නැමැති උල්පතෙන් ඉපදුන දියධාර තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඉතින් පින්වතුනි, ඒ සංඝරත්නය උපසම්පදා සංඝරත්නේ වස්තුම් මාසේ වස් ඡේදනය කරගන්න නැතුව වස් ආරක්ෂා කිරීම මුල් කරගෙන ගිහි කෙනාට ලැබෙන විශාල භාග්‍යයක් වස්සාවාසික සිවුරු සහ කඨින සිවුරු පූජා කරන්න ලැබෙන වාසනාව. ඉතින් පින්වතුනි, කඨිනයක් කියලා කියන්නේ ඡේදනය කරන්න බෑ කියන අදහස තියෙනවා කඨිනී කියන එකේ. ඒතර කඨින සිවුරක් පූජා කිරීමේ ආනිසංස ගොඩයි. කටින පින්කමක් කරන දවසේ කඳු ගනම් පිරිකර ගොඩ කල්ලා තිබුණත්, දානය වැංජන සියගානකින් හදල තිබ්බත් ඒවා සාංගික කරන්නේ. සාංගික කරන්නේ කටිනේ. ඇයි සියලුම පිරිකර කටිනට යටත්. ඒ නිසා මනුෂ්‍යයාගේ ජීවිතයේ කෙරෙන පින්කම් අතර සියලු පින්කම් අභිඹවා තිනවා කටින පින්කම. දැන් අද කාලේ කටින පින්කමක් කියනට සුදු ඇඳගෙන මිනිස්සු මල්ල ගෙදරකට වගේ ලැහැත් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් කටින පින්කමක් කියනකොට රජ කාලෙත් කරලා තියෙන්නේ සරුවාභරණෙන් රජුරෝ සැරසිලා තිනවා. ඉවැසි උවසියෝ සරුවාභරණෙන් සැරසිලා තිනවා. මංගල විලාසයක් අරන් තිනවා කටින පින්කම්. මොකද කටිනේ කියන්නේ උපෝසත දවස නෙවෙයි. ඒක මංගල්‍යය. ඒ නිසා මහා මංගල්‍යයක ස්වභාවයක් තිබිලා තියෙනවා කටින පින්කම් වල. ඉතින් මහත් සන්තෝෂයෙන් ඉමහත් සන්තෝෂයෙන් කටින චීවර පූජාව වස්ස අවසානයේ පූජා කරනවා. පූජා කළාට පස්සේ රැස් වෙන පින මෙතකයි කියලා කියන්න බෑ. මේ පින්වතුන් අහලා තියෙනවද? කළුමිනි සෑය අතට අරන් ගංගානම් ගඟේ කිඳා බැහැලා තිබෙන මහපනාද කියන මාලිගාව මහපොට ඇඟිල්ලෙන් උසලා පෙන්වූ මහත් ඉරිදිපෑ බද්දජී මහරහතන් වහන්සේ අරහත්වයට පත්වෙච්ච හැටි. ඒ බද්දජී මහරහතන් වහන්සේ අරහත්වයට පත් වුණේ තමාගේ පියා භාග්‍යතුන් වහන්සේට දානයක් දෙද්දී තමන් ගිහිල්ලා අහිනකට වෙලා බණ ඇහුවා පියාගේ දානෙ වෙලාවේ. සිටු කුමාරයාගේ සියලු ආභරණ සහිතව ඔහු බණ අසද්දී සර්වාභරණයෙන් සැරසී සිටි කුමාරයා අරහත්වයට පත් වුණා. මොකද හේතුව? සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට තුන් මාසයක් වස්වසවලා වස්සාවාසික චීවරයක් පූජා කරපු පින්බලේ. ඊළඟට ඔබ දන්නවාද, මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝය ආරම්භ වීමේදී මහා ප්‍රජාපති ගෝතමී උත්තමාවිය 500ක් කුල කාන්තාවන් සමග පැවිදිල්ලාගෙන ආවා. මේ බුද්ධ ශාසනයේ ඉස්සලාම භික්ෂුණී සංඝයා ලෙස කසාවත් දරාගෙන බුදුරජාන් වහන්සේගේ පැවිද්ද ගන්න වාසනාව ලැබුණේ ප්‍රජාපති උත්තමාවිය සහ ඒ 500ම පසේ බුදුරජාණන් වහන්සේලා පස්නමකට වස් ආරාධනා කරලා තුන් මාසයක් උපස්ථාන කරලා වස්සාවාසික චීවර පූජා කරපු පින්බලයට. ඊළඟට ඔබ දන්නවද, ඒ වස්සාවාසික චීවරය පූජා කිරීමේ ආනිසංසී මම මේ ක්‍රමානුකූලව කියාගෙන යන්නේ. ඒ තමයි චීවරයක් පූජා කිරීමේ ආනිසංසී තමයි චීවරය කියන්නේ හිරිකෝපින පටිච්ඡාද නැත්තං සිවුරු පූජා කරන සිවුරු පරිහරණය කරන සංඝයා තමන්ගේ සිවුරු පරිහරණය කරන්නේ ලැජ්ජා බිය ඇති වෙන තැන් වසා ගැනීම පිණිස. මේ ලෝකේ මිනිසෙකුට වස්ත්‍රයක් කියලා එකක් නැත්තම් ලැජ්ජා බය කියන එක නැති වෙනවා. ලැජ්ජා බය කියන එකක් මේ ලෝකේ චාරයක් කියන එක තියෙන්නේ වස්ත්‍රයක් නිසා. වස්ත්‍රේ නැති වුණොත් චාරය නැති වෙනවා, ලැජ්ජා බය නැති වෙනවා. වස්ත්‍ර පූජා කරන අයට පින්බලයක් හැදෙනවා ලැජ්ජා බය සහ චාරය පිණිස. වස්ත්‍ර පූජා කරපු චීවර පූජා කරපු අයට ලැබෙන ආනිසංසයක් තමයි තියුණු හිරියොතක් පිහිටනවා. උපතින්ම තියුණු හිරියොතක් පිහිටනවා. වස්ත්‍ර පූජාවේ චීවර පූජාවේ ආනිසංස උපතින්ම ලැජ්ජයි. ඒ කියන්නේ පව් වැඩ කරන්න ලැජ්ජයි. මොනෝහරි වරද්දක් කෙරෙනේකට මා තමන් වදපු මව් මතක් වෙනවා, පියා මතක් වෙනවා. ඊළඟට ස්වාමියෙක් නම් බිරිඳ මතක් වෙනවා, බිරිඳ නම් ස්වාමියා මතක් වෙනවා. අනාචාරයකට හිත යන්නේ අපුලයි. අසම්මතයකට විකෘති ආශාවකට හිත නැමෙන්නේ අපුලයි, අප්පිරියයි. ඉතින් ඒ නිසා ඒ තියුණු හිරියොතප් ලැජ්ජා බය කියන එක මනුෂයාගේ හිත තුල පිහිටනවා වස්ත්‍ර පූජා කරන පින්බලෙන්. ඔබ දන්නවද, බුද්ධ ශාසනයේ ගොඩාක්ම ඉන්ද්‍රිය සංවරයෙන් ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හොඳටම සංවර කරගෙන හිතට පව් ඇති වෙන්න දෙන්නේ නැතුව හිටපුරා මේ තෙරුන් වහන්සේ කවුද කියලා දන්නවද? නන්ද තෙරුන් වහන්සේ. නන්ද තෙරුන් වහන්සේ සංසාරේ ගොඩාක් සිවුරු පූජා කරපු කෙනෙක්. ගොඩාක් වස්ත්‍ර පූජා කරපු කෙනෙක්. එක ඇඳේ අවුරුදු 12ක් එක ඇඳේ නිදාගෙන තමාන් වෙනුවෙන්ම විවාහ වෙලා ඉන්න බද්දා කාපිලානි නම් වූ බිරිඳ ගැන රාගසිතක් උපද්දවන්ටත් ලැජ්ජා වුණා. ඒ පිප්පලි නම් වූ කුමාරයා සංසාරේ බොහෝ වස්ත්‍ර පූජා කරපු කෙනෙක්. එනිසා වස්ත්‍ර පූජාව, චීවර පූජාව කියන්නේ තියුණු හිරියොතක් පිහිටනවා, ලැජ්ජා බය පිහිටනවා. පවට නරක දේවල් වලට අපුල හිතිනවා හිතේ. ඉතින් පින්වත්නි, ඊළඟට අපි ගමු කටිනේ. කටින චීවරයේ ස්වභාවය තමයි ඒ පින සිඳින්න බෑ. කටින චීවරයන් පූජා කළොත් එහෙම පහන් සිතින් ඒ පින සිඳින්න බෑ විපාකෙද්දී. උදාහරණයක්, ඇයි සිඳින්න බැරි විපාක කියන්නේ මොකද්ද? මහදන සිටුතුමාගේ කතාව බහලා තියෙනවාද? මහදන සිටුතුමාට පුත්‍රයෝ පුත්‍රයෙක් හිටියා. විශාල ධනස්කන්ධය, රං රිදී මුතු මැණික් විශාල ධනස්කන්ධයක් තියෙනවා. හත්මුතු පරම්පරාවක් වියදම් කළත් ඉවර වෙන්නේ නැහැ කියන කතාව තමයි හැමතැනම පැතිරුණේ. තාක්ෂශිලාවට ගිහිල්ලා තමන්ගේ පුතාට ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න සිටුතුමා උනන්දු වුණේ නිකන් ඇයි ඔය කාලේ කන්නේ කියලා. උන් සැපසේ සනීපේ හිටපු දෙන් කිව්වා ගෙදර. මෙලෝ හසරක දැනුමක් නැහැ අර ඉපදුන කොල්ලට. ඊටම හරියන ජාඩියට මෝඩිය වගේ උන් දැ කෙනෙකුත් කසාද බැන්දුවා. තරුණ කාලේ ඉතින් රාජසේවයට යනවා. රජතුමාගේ මාලිගාවේ රාජසභාව ඉඳගෙන ඉඳලා එනවා. එනකොට මෙයාට පේන්ට සුරා සොඳුන් කල්ලි ගැහිලා බොනවා. ඊට පස්සේ උපස්ථායකින් එහ මොනවද අනේ ඌවා තමයි කොල් ලෝකෙ තියෙන මිහිරිම පානේ. ඊට අරයි කතා කරලා පොඩ්ඩක් දුන්නා. මෙයාටත් රහ වැටුණා. අපි මාලිගාවටක් ගියමු කිව්වා. අන්න විනාශයේ මුල සුරාව. විනාශයේ මුල සුරාව පැහැවුණේ මොකටද? මෝඩකමට. විනාශයේ මුල සුරාව මෝඩකමට පැහැුණා. ජාඩියට මෝඩිය බිරිඳ උන්දත් පැහැුණා. ඊට පස්සේ ඔක්කොම මේ බේබද්දු ටික මේ සිටු මාලිගාවේ ධනය වතුරට ගහගෙන ගියා වගේ. ඊට පස්සේ කියනවා සිටුතුමනි, නැටුන් නටන ලියක් සිටිනවා, විදුලිය වගේ ඇඟ රත් වෙනවා. මේ සුරාව ගත්ත වෙලාවට අපේ ලෝකේ අමතක වී දෙව්ලෝකට වගේ යනවා. ඈ ගේමුද කියලා ඇහුවා. හැබැයි සිටුතුමනි ටිකක් ගාන සැරයි. ඉතින් මොකටද බං අරන් වරෙන් ගාන ගැන හිතන්න එපා. කෙන අලුත් සුරාවක් තියෙනවා, මේ වගේ නෙවෙයි. ඒක බිව්වට පස්සේ ඇඟ රත් වෙනවා. අමෝතුම ලෝකෙට යනවා. සනීපයි සිටුතුමනි ටිකක් ගාන සැරයි. ගාන ගැන හිතන්න එපා අරන් වරෙන්. ඊට පස්සේ වාද්‍ය වහන්ඩ මේ මොකද්ද සංගීත කණ්ඩායමක් ඉන්නවා කිව්වා. ඇඟිලි වදිනවා කිව්වා. සට සට සට ගාලා පේන්නේ නැහැ කිව්වා. මොකද්ද වෙන්නේ කියලා, හඬ කොහින් එනවද කියලා තේරෙන්නේ නැහැ කිව්වා. දිව්‍ය ලෝකෙ පංචසික පරාදයි කිව්වා. සිටුතුමනි ගාන ටිකක් සැරයි කිව්වා. අනේ ගාන ගැන හිතන්නේ පැරන් වරෙන් කිව්වා. සිටුතුමාගේ ගානත් ඉවරයි, දේවීන් වහන්සේගේ සල්ලිත් ඉවරයි. ඊට පස්සේ මහපාරට වැටුණා ඔක්කෝම මේ විකුණලා. ඊට පස්සේ මහපාරට වැටිලා හිඟාකක් ආ යනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියයිනු, ආනන්ද දුටුවා දර දෙන්න ස්වාමිනෝ, මේ මහදන සිටයි බිරිඳයිනි කිව්වා. දැන් හිඟාකනවා. තරුණ කාලේ ආනන්ද ඔය දෙන්න පැවිදි වුණා නම් ඔය සිටුතුමා අරහත්වයට පත් වෙනවා, දේවීන් වහන්සේ අනාගාමි වෙනවා. ඒ කාලේ ව්‍යාපාරයකට යොමු වුණා නම් මේ රජගහනුවර පළවෙනි පෙළේ සිටුවරෙක් වෙනවා. ඊට පස්සේ කාලෙක හරි මහණ වුණා නම් ඔය මේ සිටුතුමා අනාගාමී වෙනවා, බිරිඳ සකදාගාමී වෙනවා. ඊට පස්සේ ඒ කාලේ හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් දෙවෙනි පෙළේ සිටුවරෙක් වෙනවා. ආනන්ද ඔය මහදන සිටා ඊට පස්සේ වයසට ගිහිල්ලා හරි මහණ වුණා නම් ඔය සිටුතුමා සකදාගාමී වෙනවා, බිරිඳ අනාගාමී වෙනවා. ඒ වයසට ගිහිල්ලා හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් තුන්වෙනි පෙළේ සිටුවරෙක් හරි වෙනවා. ආනන්ද ඔක්කොම නැසුණා. ජරා ජීර්ණ වුණා. දැන් ආනන්ද නැසිලා, දැන් වෙනසිලා, නිරේට නියම වූවන්සේ ඔය යන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාලා, බුදුරජාණන් වහන්සේ ධම්මපදී ජරා වර්ගී ඒ ගාථාව වදාලා, අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මුල් කාලේ බඹසර හැසුරුනෙත් නැහැ. ඒ කියන්නේ මහාන කමක් ගැන හිතුවෙත් නැහැ. අලද්දා යොබ්බනේ දනං, ගිහි ජීවිතේ ධනෙ උපද්දවල විනාශ වෙන්නේ නැතුව දිනුනෙත් නැහැ. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. බලන්ට ආනන්ද, මසුන් නැති මඩ වගුරක් අභියස සිටින දිරාගිය කොක්කු වගේ. මඩ වගුරක් වතුරත් හිඳිලා මාළුත් නැහැ. පියා බණ්ඩත් බෑ, කොක්කු දෙන්න වයසට ගිහිල්ලා. කොහොමද අසරණ කම? පිනත් දහමක් කරගෙනත් නැත්තම්, බණත් දහමක් ඉගෙනගෙනත් නැත්තම්, පන්සිල් රැකෙමින් නිති උපෝසතේ රැකලා ඒ වගේ දහම පැත්තට ගිහිල්ලත් නැත්තම්, ඊළඟට අසාධාරණයක් නැතුව ධාර්මිකව හරිහම්බු කරගෙන ධනවත් වීමකුත් වෙලා නැත්තම්, ඒ අයගේ අවසානයේ වතුර නැති මාළුත් නැති මඩ වගුරක් ළඟ හිටගෙන ඉන්න දිරාගිය තටු සොලවා ගන්නටවත් පණ නැති කුක්කු වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අචරිත්වා බ්‍රහ්මචරියං, දහම පැත්තට යමුනෙත් නැහැ. අලද්දා යොබ්බනේ දනං, ධනෙ හම්බ කළෙත් නැහැ. සෙන්ති ඡාපා තිකිත්තාව පුරාණානි අනුත්තුණං. ඊතලයක් වැටිලා තියෙනවා, වැටිච්ච තැනම දිරාගෙන යනවා. ඒ ඊතලේ ආයේ දුන්නට එන්නෙත් නැහැ, ආකාශය යන්නෙත් නැහැ. එතනම දිරනවා. ඔන්න අසරණ කම. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද සිදු නොවන දෙයක් නම්, ආනන්ද මෙහු තරුණ කාලයේ පැවිදි වුණා නම් අරහත්වයට පත් වෙනවා කියන වාක්‍යය සිදු නොවන දෙයක් නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරයිද? නැත, ඒක සිදු වෙන දෙයක්. එහෙනම් අරහත්වයට පත් වෙන්න තිබ්බ පින පාප මිත්‍ර ශ්‍රේවණිය නිසා, සුරාව සූදුව නිසා විනාශ වුණා. අන්න අරහත්වයට පත් වෙන්න තිබ්බ පිනත් ඡේදනය වුණා, සිඳුණා. නමුත් කඨින පින කියලා කියන එක ඔන්න ඔය වගේ ඡේදනය වෙන්නේ නැහැ. අජාසත්තට සෝතාපන්න වෙන්න තිබ්බ පින අසත්පුරුෂ ඇසුර නිසා, පීතෘ ඝාතනය නිසා ඡේදනය වුණා. කඨින පිනක් කරලා තියෙන කෙනෙකුට මඟඵල ලබන්න තියෙන පින ඡේදනය වෙන්නේ නැහැ. කොහොම ආනිසංසයක්ද කියලා බලන්න. සත්පුරුෂෙක් කරා යනකොට බාධා ඇති වෙන්නේ නැහැ. පැවිද්දක් කරා යනකොට එක්කෙනෙක් බාධා කරන්නේ නැහැ. එයාට කෙලින්ම සත්පුරුෂයා කරා යන්න පුළුවන්. ඒ ගැන මා කුමන වූ කතා කියන්නද? පිප්පලි කුමාරයා දෙස බලන්න. මහා කස්සපයන් වහන්සේ මාගේ පැවිද්ද රහතුන් උදෙසා වේවා කියලා චීවරේ දරාගෙන ඉස්සරහට යනකොට බුදු කෙනෙක් ඉස්සරහනේ. ආශ්චර්ය නැද්ද? අද්භූත නැද්ද? ඒසා චීවර පූජා කළ ඉන්ද්‍රිය සංවරෙන් අග්‍ර වූ නන්ද කුමාරයා, නන්ද තෙරුන් වහන්සේ පැවිද්දට ගෙනාවේ කොහොමද? අකමැත්තෙන් යනවනේ, පාත්‍රය දෙනවනේ අතට, පාත්‍රය දෙනවනේ අතට. තමන්වත් දන්නේ නැතුව නිවනට කැඳන් යනවනේ. පුදුම සහගත පින් මේවා. පුදුම සාගත පින්. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ සිඳින්න බැරි පුණ්‍ය සංස්කාරයක් රැස් වෙනවා. ඒ ගැන හිතලා අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන්න ඕන. කරන කටින පින්කම් ඒ හිතේ කහටක් නැතුව පහන් සිතින් කරන්න ඕන. තුන් මාසේ වස් ආරාධනා කළා, තුන් මාසේ හොඳට උපස්ථාන කරලා, ඊළඟට කටින වස්සාවාසික චීවර පූජා කළා, හොඳට සැරසිලා පින්කම කරන්න ඕන. නිකම් මල ගෙදරකට වාගේ නැතුව හොඳට සැරසිලා, හොඳට සන්තෝෂයෙන් සිනහවස මුහුණින් පින කරන්න ඕන. ඉතින් මං ඒ කාරණාව මතක් කළා. අදින් ඉතින් කඨින පින්කම් ඉවර. හැබැයි ඉතින් අවුරුද්දක් ගානේ කඨින පින්කම් තියෙනවා මේ බුද්ධ ශාසනය විතරයි. උපසම්පදා සංඝයා රැඳී සිටියොත් විතරයි. උපසම්පදා සංඝයා නැත්තම්, ඒ සංඝයා උපසම්පදා සිරියක් කිය නැත්තම්, උපසම්පදාව අතුරුදහන් වුණොත් කඨින පින්කම් කරන්න බෑ. ඒ නිසා පින්වතුනි, මේ තියෙන සැඩපහරත් එක බලනකොට, කාම සැඩපහර, දෘෂ්ටි සැඩපහර, ඒවත් එක බලනකොට මේ බුද්ධ ශාසනයෙන් ගොඩාක් කල් තියෙයි කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසා මෙතනින් ඡේදනය වුණොත් මේ කඨින පින්කම් ආය මේ පොළොව ගව් හතක් වැඩෙන්න ඕන. මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි චීවරයක් පූජා කිරීම තියෙන්නේ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඊළඟට පින්වතුනි, මොනහරි පිනක් රැස් කරාට පස්සේ දැන් බලන්න, කන්න පින්කම් වලට සාදු කියලා අනුමෝදන් වෙන අය, දානමාන වලට සම්බන්ධ වෙන අය, මොහු වෙන අය ඔක්කොම ওই පිනේ කොටස් කරවෝනේ. ඔච්චර පිනක් තියෙන මිනිස්සු මේ ඒ පින ගැන දන්නේ නැති නිසා, සසර ගැන දන්නේ නැති නිසා මෝඩ වූ අදහස් වල වාසය කරනවා. මෝඩ වූ අදහස් කියන්නේ මොකද්ද? මේ කාම ලෝකෙට මායෙත් ආස කරනවා. කියන දුව උඹ මගේම දුවෙක් වෙනින්, පුතා උඹ මගේම පුතෙක් වෙනින්, ස්වාමියාට කියන ඔයා මගේම වෙන්න ඕන, බිරිඳ කියන ඔයා මගේම වෙන්න ඕන, ඔය තරුණ ළමයිගේ ආදරේ පටන් ගන්න උපනූපන් ජීවිතය ඔයා මගේම වේවා, ඔහොමනේ පටන් ගන්නෙ. මල් පූජා කරන එකට උපනූපන් ජීවිතේ මගේම වේවා, චෛත්‍ය වඳිනවා, බෝධි වඳිනවා, පාඳුරු ගැට ගහනවා, එක එක දේවා. එතකොට හිතේ තියෙන ප්‍රාර්ථනාව හැම වෙලාවම කාම ලෝකෙකමයි තියෙන්නේ. එතකොට කාම ලෝකෙට අයිති දේවල් වලට ආසයි, ඉඩ කඩන් වලට ආසයි, අඹු දරුවන්ට ආසයි, යාන වාහන වලට ආසයි, වතු පිටි වලට ආසයි. ඒ ආසාව පවතින්නේම කාම ලෝකේ. මහගෙදරින් යන්න කැමති නැහැ, මහගෙදරට ආසයි. උඹල ඕන තැනක පලයලා අපි ඉතින් ඉපදුනේත් මෙතනනේ කියනවා. එතකොට ඒ වාගේ අර කාම ලෝකයේම හිත පවතිනවා. එතකොට පින්වතුනි, කාම ලෝකයේම හිත පවතීමේ ආදීනවේ මොකද්ද? කාම ලෝකයේ කියලා කියන්නේ මේ ඕලාරිකු ශරීරයක් හම්බ වෙනවා. මේ ඕලාරිකු ශරීරයක් හම්බ වීමේ ආදීනව මොකද්ද? යන්තා දුක්ඛන්දරය ඇද්දේ ඔක්කොම දුක් ටික විඳින්න ඕන මේ ශරීරේ. හොඳට කල්පනා කරලා බලන්න, මේ ලෝකේ යන්තාක් රෝග තියෙනවා. දේ සියලුම රෝගයන් හැදෙන්නේ මේ ශරීරේට. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ශරීරේ රෝගයක් විදිහට බලන්න කිව්වා. බලන්න ප්‍රෙෂර් මේ ශරීරේට, සීනි අමාරුව, කොලෙස්ටරෝල්, බගන්දලා, දද, කුෂ්ඨ, වන, හොරි, ඊළඟට යන්තාක් රෝග ඇද්දේ සියලුම රෝග මේ ඇඟට හැදෙනවා. දැන් කට්ටිය ඔක්කොම කොරෝනා වලට බය වෙලා සිටිනවා. කවුරුත් බයයි. ඒතර කොරෝනා වලට බය වෙන්නේ ඇයි? මේ ශරීරය රෝගාබාධ වලට ලක්වන ස්වභාවයෙන් තිබෙන නිසා. අපේ ඇඟ ගැන අපිට තියෙනවා නම් ස්ථිර අදහසක්, මේ ඇඟේ රෝගාබාධ හැදෙන්නේ නැහැ කියලා. කොරෝනා වලට බය වෙන්නේ නැහැ. එහෙනම් කොරෝනා වලට බය වෙනවා කියලා කියන්නේ බය වුණේ කොරෝනා වෛරසෙට නෙවෙයි. ඇත්තටම බය වුණේ මොකටද? තමන්ගේ ශරීරයට. දැක්කද නාලා කියලා, ඊළඟට සෝදලා සෙන් පවුඩර් දාලා ඇඳේ සතප්පවලා, ඒසි දාලා, ෆෑන් දාලා, හොඳට අන්දවලා, කවලා පොවලා හදපු මේ ශරීරයම අපිට බය ගෙනල්ල දුන්නා. කොරෝනා වෛරසය නෙවෙයි අපේ කට වැහිවි, අපේ ශරීරය. ඇයි කටෙන් මේක ඇතුල් කරගන්න කට සූදානම්? නාසයෙන් වෛරසය ඇතුළු කරගන්න නාසේ සූදානම්. වෛරසය අතේ තවරාගණ්ඩ අත්ත සූදානම්. ඒ නිසා අත්සෝදන්ඩ වෙලා තියෙන්නේ. මනුස්සයකුට මීට්‍රියක් ඇතුළත ලංවුණොත් එහෙම එයාගෙන් තමන්ට වෛරසය ගණ්ඩ ඇඟ සූදානම්. ඒකයි අපිට මනුස්සයන්ගෙන් ඇත්තුල ඉඳුනේ. ඒ නිසා මේ ඉස්කෝල වහලා ඊළඟට ටවුන් වහලා ඊළඟට හිතුමතේ කොහෙවත් යන්න බැරුව මේ එක් තැන් කළේ කොරෝනා වෛරසය නෙවෙයි මේ ශරීරය. හොඳට නුවණින් බැලුවොත් ප්‍රශ්නේ හඳුනාගන්න ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. ඒ නිසා මේ ශරීරය වලට ආස කරන්න එපා. අද වාගේ දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලේ. උන්වහන්සේලා පරිනිර්වාණය බලාගෙන හිටිය මාසෙ පඩියක් ගන්නට බලාගෙන ඉන්නා වගේ. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශරීරය දිහා බැලුවේ පස් ටිකක් වගේ. මහ පොළොවේ පස් වලට හොඳ නරක මොනව දැම්මත් කම්පා වෙන්නේ නැහැ වගේ උන්වහන්සේගේ ජීවිතය දිහා උන්වහන්සේ බැලුවා මේ ශරීරයේ පස් ටිකක්. සම මේ ශරීරයට කවුරු හරි ගැහුවත් දැන්නත් උන්වහන්සේගේ හිත සලිත වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ශරීරයේ දැක්කේ වතුර ටිකක් වගේ, ගින්දරක් වගේ, හුළඟක් වගේ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් දැක්කා. සම මේ පොළොවේ තියෙනවා පස් ගතිය, පොළොවේ තියෙනවා ජලය, ඊළඟට හුළඟ උණුහුම. ඉතින් ඒවට හොඳ නරක මොනවා එකතු වුණත් ඒවා ඔහි තියෙනවා. ඒ වගේ මේ ශරීරයත් මහ පොළොවක් වගේ හිතුවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිත මහ පොළොවක් වගේ. දැන් අද කාලේ අපේ හිත එහෙම නෙමෙයි. පොඩි දෙයින් චංචල වෙනවා. පහන්සෙලක් වගේ. ඔහේ චංචල වෙනවා. හිනා වුණත් හිත රිදෙනවා, හිනා වුණ නැතත් හිත රිදෙනවා. කතා කළත් හිත රිදෙනවා, කතා නොකරත් හිත රිදෙනවා. හයියෙන් කතා කළත් හිතරි දෙනවා, හිමීට කතා කළත් හිතරි දෙනවා. කෝල් එකක් ගත්තත් හිතරි දෙනවා, නැතත් හිතරි දෙනවා. මැසේජ් එකක් ආවත් හිතරි දෙනවා, නැතත් හිතරි දෙනවා. හැම වෙලාවම රිද්දාගෙන ඉන්නේ තුවාලයක් වගේ. හැම වෙලාවෙම ඇනෙනවා මේකට, මේ හිතට. බලන්න හිත තුවාලයක් වගේ. ඇයි මේ හිත තුවාලයක් වගේ උනේ? මේ ඇඟ මහ ලොකුවට ගත්ත නිසා. නැත්තම් මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් හැදිච්ච මේ ශරීරයට මොන නම්බුනාමද? මොනවා පැතිල්ලද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ ශරීරය ගැන හිතලා තියෙන්නේ ලස්සනට ඉන්න කැමති කෙනෙකුගේ ඇඟට දම්පු සර්ප කුණක්, බලු කුණක්, මිනි කුණක් වගේ. ජී කියලා. ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණු වෙච්ච මස් දාලා තියෙනවා. ඒතුට අර සිදුරු නවෙම්ම වැගිරෙනවා. මේ වාගේ ඇඟක් මේ පරිහරණය කර කර ස්වාමීනි මන්නම් මහ ලොකුවට මහපාරට අඩිය තියන්නේ. රොඩි කොල්ලෙක්, රොඩි කෙල්ලෙක් දීන හිතකින් පාරට අඩිය තිනවා. බැනුවේ එකෙක් බැනපු දෙන්, ගහන එකෙක් ගහපු දෙන්, රවණ එකෙක් රවපු දෙන්, හින් පාස් කරන එකෙක් හින් පාස් කරපු දෙන්, කෙල ගහන එකෙක් කෙල ගහපු දෙන්. මගේ හිත රොඩි කොල්ලෙගේ, රොඩි කෙල්ලෙගේ වගේ හිතින් මම මහ පාරට බහින්නේ. මේ කුණු ඇඟට ප්‍රශංසා වන්නේ. සාරිපුත්තු මහරහතන් වහන්සේ වදා. අර කලයක ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණුවිච්ච මස් ටිකක් දැම්මට පස්සේ ඒකේ ඒ සිදුරු වලින් එනවා. ඒ වගේ මේ නාහෙන් එළියට එනවා. නාස්පුඩු දෙකෙන් ඔය එන්නේ, වැගිරෙන්නේ, කර වෙලා තියෙන්නේ, නියපොතු වලින් අදින්නේ, සොර සොර ගාලා අදින්නේ, කන් වලින් එනවා. සුද්ධ කළේ නැත්නම් ඒ කන ඇතුළේම ගණී භවනේ වෙලා කංකාදුරු එළියට වැටෙනවා. සැර වෙනවා. ඊට පස්සේ මල මුත්‍ර අයින් එනවා. කිහිලි ඉකිලි බෙල්ලෙන් දාඩිය දානවා. නව දොර ඇස් වලින් කබ ගලනවා. කඳුළු ගලනවා. ඌෂ්ණ දෙයක් ආපුම සුදූ පාට හිටිනෝ. මෙහෙමත් ශරීරය අර ලොකු කුඩා සිදුරු තියෙන කලයකට කුණු වෙච්ච මස් දාලා තියෙනකොට වැගිරෙනවා වගේ කිව්වා. මේ ශරීරය තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා එහෙම ශරීරයක් නේ අපිට තියෙන්නේ. අං කැඩිච්ච ගුණේ පාරේ අයිනකට වෙලා එහෙ ඔහෙ යනවා වගේ මන්නම් එහෙම කිව්ව පාරියන් නවදොරකින් අසූචි වැගිරෙන මේ ශරීරය සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිනිහිරි මල් පාටේ රත්තරම් පාට කිනිහිරි මල් වගේ එහෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශරීරය ගැන හිතපු විදියයි ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයිනේ. එහෙනම් ශරීරයේ යථා ස්වභාවය කල්පනා කරන්නේම ප්‍රඥාව තියෙන කෙනා. ප්‍රඥාව නැති කෙනා නම් මේකට ලස්සනට මේකට කියන සර සංකල්ප ඇති කරනවා. ලස්සනම දෙනවා රාගයේ ඇති වෙන ලකුණුම දිදීන ඇඟට. ඇයි මේ ශරීරයෙන්මනේ පිංගතුනි නවදොරකින් අසූචි වැගිරෙන්නේ? හැන්දෑවට හොඳට සෝදලා නාවලා දත් මැදලා ඔක්කොම කරලා ඔන්න කෑම කාලේ විරලා ඔක්කොම හොඳට හොදලා ඔන්න ඇඳේ සතප්පනවා. වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ මේක පැහෙනව ඇතුලෙන්. පැහිලා පැහිලා පැහිලා රෑ නින්දේදී මෙන්න වැගිරෙනවා. මෙහෙන් කණෙන් වැගිරෙනවා, ඇස් වලින් වැගිරෙනවා, නහයෙන් වැගිරෙනවා, කටෙන් වැගිරෙනවා, කෙල්ල දෙපැත්තෙන් වැගිරෙනවා, මල මුත්‍රා දෙපැත්තෙන් පිරෙනවා, ඇඟෙන් දාඩිය දානවා. රෑ හෝදලා නිදාගත්ත ශරීරේ උදේ පාන්දර නැගිට ගමන් ආය බාත්රූම් එකට දුවන විදියට හදනවා මේ ශරීරේ. එච්චර පිළිකුල් සාගතයි. වතුර කියන ජාතිය මේ ලෝකේ නැත්තම්, ඊළඟට පනාව කියන එක නැත්තම්, හෝදන දේවල් නැත්තම්, පිහින දේවල් නැත්තම් මොකක් වෙයිද කියලා හිතන්න. එහෙනම් මේ කොන්දේ එකට එකතු වෙලා හැඩපළු ගෙතෙනවා ගෙතෙනවාමයි. උකුණෝ ලේනිත්තන්ගේ වාසභවන වෙනවා වෙනවාමයි. මේ ලොන් එහෙම දාඩිය ගඳෙන් පිරිලා ඔවගෙත් මැක්කෝ හැදෙනවාමයි. ඊළඟට මේ ශරීරයේ හොරි දද කුෂ්ට හැදෙනවාමයි. හඩු ගඳ හමනවාමයි. ඔය අපේ ශරීරවලට අඳින යන් යන් ඇඳුම් දවස දෙක හේදුවේ නැත්තම් කොහොම ගන්ධස්සාරෙද කියලා බලන්න. ඊළඟට මේකෙන් දාඩිය වැගිරෙනවා. රසට පිණි බොජුන් ගන්නවා. එහෙම රසට පිණි බොජුන් ගත්තට මේක වැගිරෙනකොට අසූචිම වැගිරි වැගිරි යනවා. වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ. වැස්ස කාලෙට පිරිලා ඒ අසූචි වලේ කොහෙන්ද සිදුරු තියෙන්නේ, කොහෙන්ද මතුවෙන්න පුළුවන්, හැම තැනීම මතුවෙනවා. ඒ වගේ මේ ශරීරය. ඇත්ත කතාව. කවදාවත් මේ පොඩි පොඩි ෆෝන් තියාගෙන, දැන් ළමයි පොඩි පොඩි කියන්නේ ලොකු ලොකු ෆෝන් තියාගෙන සෙල්ෆි ගහනවා, ෆොටෝ ගහනවා, එකෙක්වත් මැදපු නැති කටේ ෆොටෝ එකක් ගහන්නේ. දාඩිය දාගෙන කීලි වලින් දාඩිය වැගිරෙන ෆොටෝ එකක් කවුරුත් ගහන්නේ. හොටු ඇක්කිරෙන ෆොටෝ කවුරුත් ගහගෙන තියාගන්නේ. ඇස් වලින් කබ ඇවිල්ලා තියෙනවා කවුරුත් ෆොටෝ ගහගන්නේ. ඊළඟට මල මුත්‍රා වැසිකිලි කරගෙන ඉන්නවා ෆොටෝ එකක් ගහන්නේ. නාන්න බැරුව තමන්ගේ ඇඟ කිලිටි වෙලා තියෙන ෆොටෝ එකක් කවුරු ගහන්නේ? ඇයි? ඇත්ත වහගෙන හොඳට සෙන් පවුඩර් ටික ගහගෙන තොලුත් පාට කරගෙන ඔක්කොම කරගෙන ෆොටෝ එක ගහනවා. ඇත්ත වැහුවා. එහෙනම් අපි ඇත්ත වහපු රූපෙට තමයි ආසකලේ. එහෙනම් අපි ලස්සන කෙනෙකුට ආස කරනවා කියන්නේ ඇත්ත වහපු ජීවිතයට ආස කළේ. සුවඳට ආස කළා කියන්නේ ඇත්ත වහපු ජීවිතයට ආස කළේ. ආස කරන ලෝකෙම ලැබි. ආස කරන ලෝකෙම ලැබි. ඉතින් තමන්ගේ ශරීරයේ ඇත්ත බලන්න. තමන් උදේට දත් මැන්දේ නැත්තම්, දව හවසට දත් මැන්දේ නැත්තම්, පහෝද උදේ දත් මැන්දේ නැත්තම් තමන් පිරිසක් මැදට ගිහිල්ලා කතා කරයිද කියලා බලන්නකෝ. තමන් කතාවට යන්නේ නැහැ. තමන්ගේ අසුභේ දැනගත්තා නම් තමන් ලොක්කුවගේ යන්නේ තමන්ගේ කිහිලි වලින් දාරිය ගල්ලා ගන්ධසාරය එනවා නම් ඊළඟට බලන්නකො සපත්තුවක් දාලා සපත්තු මේස් වල එන ගඳ කවුරුත් ඔය ගෙනල්ලා ගඳ දැම්මද? තමන්ගේම හැම ඇතිල්ලිලා එන ගඳ, තැඹිලා එන ගඳ, මෙවැනි ගන්ධසාරයක් හඩු ගඳක් තමන් ගැඟෙන් හැමුවොත් තමන් පිරිසක් මැදට යයිද? එහෙනම් මේ වැරදි කාම සේවන, ස්ත්‍රී දූෂණ, අපචාර, අතවර කිරීම, මේ ඔක්කොම තියෙන්නේ තමන්ගේ ඇඟ සුබයි කියන තැන. තමන්ගේ ඇඟ අසුබේ දැක්කනම් තව කෙනෙකුට ලං වෙන්න කැතයි. එයා නිසා නෙවෙයි තමන්ගේ ගඳ ඒ අයට එයි කියලා. අනාචාරයට නොකළ යුතු දේවල් වලට යොමු වෙන්නේම මේ ඇඟට සෙන් පවුඩර් ගහගෙනමයි. සුවඳයි කියන තැනමයි. ඒ නිසා මේ ශරීරයේ කුණු වෙලා යන දෙයක්, ගන්ධසාර දෙයක්, අපිරිසුදු දෙයක්, පිළිකුල් දෙයක් මේ ශරීරයට ආසා කළ යුතු නැත කියලා නුවණැති කෙනා කල්පනා කරනවා. මම මේ කිව්වේ පින්වතුනි, මේ යුගයේ මෙහෙම බණක් හරි අහන්න ඔබට පිනක් තියෙනවා. ඒ පින තියෙන වෙලාවේ පුළුවන්ද කියලා බලන්න, කන් හැන්දක් තරම්වත් නුවණකින් ජීවිතය ඇත්ත බලන්න. මේ ජීවිතේට අපි මුලා වෙලා පින්වත්නි ඉන්නේ. අපි මේ ජීවිතේ මේ බලන්න අපේ ඇඟ කියලා අපේ ඇඟට අපි ගොඩාක් ආසා කරනවා. නමුත් එහෙම ආසා කළාට පින්වත්නි මේ ඇඟ කිසිම කෙලෙහි ගුණයක් නැහෙනේ. කිසිම සත්පුරුෂ කමක් නැහෙනේ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයා කියලා කට ඇරලා මැනවින් කියන්න පුළුවන් නම් මේ ශරීරයේ සඳහාම කිය යුතුයි. ඇයි පින්වතුනි, මෙච්චර රසට කණ්ඩ දෙද්දි, මෙච්චර රසට මේ බොණ්ඩ දෙද්දි, මෙච්චර ලස්සන වටිනා ඇඳුම් අඳවද්දි, හොඳ යහන් වලින් මේ ඇඟ නිදි කරවද්දි, AC දාලා ෆෑන් දාලා මේකට රස්නෙන් සීතලෙන් මේක බැලන්ස් කරද්දි, ඊට පස්සේ හොඳ ලොකු වාහනවල මේක අරගෙන යද්දි, පෝයර් ගාලා සෙන්ට් පවුඩර් ගාලා මේක සරසද්දි, මඟුල් තුලාවල පෝරුවේ තියද්දි, ඊළඟට මේක ලෝකෙටම මේ ඇඟ ෆොටෝ ගහලා මෙන්න ලස්සනයි ලස්සනයි කියලා ලෝකෙටම යවද්දි මේ ඇඟ විසින්ම අපිව ලිඩ කරනවා. දැන් අපි කැමති නෑනේ කොරෝනා හදාගන්න. නමුත් මේ ඇඟ කැමති කොරෝනා වැළඳ ගන්න. අපි කැමති නෑ අපේ ඇඟේ හොරිදද කුෂ්ඨවන හැදෙනවට. නමුත් මේ ඇඟ කැමති ඒවට. අපි කැමති නෑ මෝනිය කුරුල්ල හැදෙනවට. නමුත් මේ ඇඟ කැමති කුරුල්ල හදාගන්න. අපි අකමැති දේවල්මයි මෙයා කරන්නේ. අපි අකමැති දේවල්මයි කරන්නේ. මෙයාගේ දානිස් කැක්කුම හදනවා, කොන්ද කැක්කුම හදනවා, මේ මුළු ඇඟම වේදනාකාරීව දෙනවා. ඊට පස්සේ මෙච්චර කන බත් පිඩක් පිඩක් ගානේ අපිට වද දෙනවා. කිසිම එක බත් පිඩක කෙලෙහි ගුණ නැතුව අවසානයේ මෙයා ජරා ජීර්ණ වෙලා ඇඳට දාලා කුණු වෙලා මැරිලා යනවා. එක බත් පිඩක කෙලෙහි ගුණේ මේ ශරීරයේ තිබ්බේ නැහැ අපිට. ඒ නිසා මේ ශරීරයට කියනවා සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයා කියලා කියන්න සුදුසුයි. මේ වගේ ශරීරයට ආසා කරලා අපි ආයෙත් ආයෙත් මේ ශරීරම පැතුවොත් එහෙම පින්වතුනි ඒ තරම් අනුවණකමක් තවත් නැති තරම් මේ ශරීරවලට ආසා කරන්න එපා. මේ කරන හැම පින්බලයකින්ම, කරන හැම කුසලයකින්ම අනේ මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වේවා කියලා හිතන්න, සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා හිතන්න, මේ ලාමක දේවල් වලට තියෙන ආසාව දුරු වේවා කියලා හිතන්න. පින්වතුනි බලන්න මේ ශරීරයේ දෙතිස් කුණප කොට්ටාසය තියෙන්නේ කේස් ලෝම් නිය දස් සම මස්නහර ඇට ඇට මිදුළු ආදි වශයෙන්. එතකොට මේකේ පිටට පේන්න තියෙනවා කේස් ලෝම් නිය දත් සම. මේ ටිකම හොද හොද ඉන්න එපැයි. ඇයි මේ ටිකම හොද හොද ඉන්නේ? කිලිටි වෙන නිසා. ඇයි මේවම සුවඳ කර කර ඉන්නේ? කිලිටි වෙන නිසා. ඇඳුමක් පින්වතුනි කඩේ තිබ්බොත් එහෙම ඒවා හොදන්න ඕනේ. මේ ඇඟට දම්පු ගමන් හොදන්න වෙනවා. රජතුමාගේ රත්තරන් රතේ පවා දිරල යන්නේකේ කුණප කොට්ටාංශ 32කින් හැදපු මේ ශාරීරික කොහොමදක් දිරල යනවා. අවසානයේ අපිටම වාරු නැතුව යනවා. හැරමිටෙන් යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇඳේ වැතිරලා ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔහේ බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. අනිත් අය තමයි ඊට පස්සේ බිහිත් කරන්නේ. තමන්ගේ මලමුත්‍ර අනිත් අයට අතගන්න සිද්ධ වෙනවා. කවුරුවරීම කළොත් හොඳයි, නැත්තං ඒකෙම තැම්බි තැම්බි ඉන්න ඕන. පුදුම සංසාරයක් මේ. ඊට පස්සේ සක්විති භෝජන අරගෙන යැපෙන සක්විති රජතුමාට උනත් මැරුණට පස්සේ එන තවත් ඉරණමක් තියෙනවා. මොකක්ද ඉරණම? ආදාහනය කළේ නැත්තං, ගිනි තිබ්බේ නැත්තං, ඒ ශරීරයේ සත්තුන්ට ආහාර වෙනවාමයි. ආහාර වෙනවාමයි මේ සත්තුන්ට. එතකොට පින්වතුනි, මේ ශරීරයේම දැන් මේ අපි කතා කරද්දී මේ කී කෝටියක ප්‍රාණීන් මේ ශරීරයේ ඉන්නවද? පණුව පොඩි පොඩි නූල් කෑලි වගේ. ඒ පණුව වැඩි වුණාට පස්සේ කැදලි විදියට පිටිපස්සෙන් වැටෙනවා. සමහර අයගේ ශාරීරික තුවාල හැදිලා ඒ තුවාල වලින් බත් ඇට වගේ පණුව මතු වෙනවා. මේ කවුරුවක් ගෙනත් දාපු අයද? මේ ශරීරයම හැදුනානේ. පරම්පරා ගණනාවක පණුව මේ ඇඟේ ඉන්න, අපි තනියෙන් නෙවෙයි ඉන්නේ. ඕමුත් මේක ඇතුලේ මෙරි මෙරි පරම්පරාව හදා හදා ඉන්නවා. අවසානයේ අපි මැරිච්ච ගමන් අර ඉතුරු වෙච්ච ඇතුලේ ඉන්න පරම්පරාවම බත් ඇට වගේ ලොකු වෙලා මේ හැමම කනවා. උන්ගේ කෘත්‍යය මේ ශාරීරික කන එක. සෝනට දාපු මිනිට එන සිවලුන්ගේ, බල්ලන්ගේ, ඉනාරියන්ගේ, උකුස්සන්ගේ, ගිජුලිහිණියන්ගේ කෘත්‍ය මේ ශාරීරික කාලදාන එක. අනිත් අයට ආහාරයක් වෙනවා. අනිත් අයට ආහාරයක් වෙනවා. කොහොමද මේ ශරීරයට වෙන දේව? ඒකයි බුදුරජාණන් වහන්සේ අර සිරිමාට ආශා කරානේ හරියට කාලේ කට්ටිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව හාඳුරු නමකුත් ආසාවෙන් හිටියන් සිරිමා සිරිමා කියපු ගමන්මයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැහැ, සිරිමා කියලා කියන්නේ. එච්චර හිතට වැදිලා. සිරිමා මල. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ලැබුව රජුරවන්ට සිරිමාගේ දේහය මේ සෝනට දාලා මේ සත්තු කන් නැති විදිහට වට කළා තියන්න කියලා. දැන් ඕන සත්තුන් දෙන්න බෑ. නමුත් මිනිය උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතකම්. ඉදමිලා නිල්වෙලා සැරව ගහනවා, සිරිමා මහ තඩිසි වුණා. ඉදමෝන ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි වගේ වුණා. තොල් පොටවල් දෙක මෙහෙම පොල් ලෙලි වගේ වුණා. ඊට පස්සේ කළු පාට ඕජාව මෙහෙම වැගිරෙනවා. ලී සැරව. කන් වලින්, ඇස් වලින්, මල මුත්‍රා මාර්ග වලින්. ගන්ධ සාරයි පැත්ත බලාතකට යන්න බෑ. ඊට පස්සේ හත්වෙනි දවසේ රජතුමා සියලු දෙනාට සුසාන භූමියට එන්න කිව්වා. දැන් රජ අනනේ ඔක්කොම එනවා, නායවල් මේ වහගෙන. කලින් සිරිමා එතනින් යනකොට සුවඳ කරඬුවක් වගේ කටවල් අරගන්නවා. වයසක සීයලත් ඇස් අරගෙන බලාගෙන සිරිමා යනකොට. දැන් ඔක්කොම මෙහෙම සංගියත් වැඩිය. දැන් කාටවත් මොකුත් කරගන්න බෑ. සංගයාගේ පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩිය නිසා කිසි කෙනෙකුට මොකුත් කරන්න බෑ. ඔක්කොම එන්න ඕන පිටිපස්සේ. මෙහින් රජ්ජුරුවෝ ඇවිල්ලා ඉන්න නිසා ආය කාටවත් මොකුත් කරන්න බෑ, ඔක්කොම එන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි, සිරිමාගේ ශාරීරික ලංසු තියන්න. සිරිමාත් එක රැයක් ඉඳ ඒ කාලේ කහවණු ලක්ෂයක් ගන්නවා. කහවණු ලක්ෂයක්කට බැලුවා. කවුරුත් නැහැ. 50000ක් කිව සිරිමාගේ ශාරීරිය අපි දැන් අඩු කළා ගන්න. කවුරු හරි අරන් යන්න ගෙදර තියාගන්න. මේ කහවණු 1000යි. 500යි. 100යි. කහවණු 10යි. එක කහවණුයි. මොකෙක්වත් නැහැ. ඊට පස්සේ කිව්වා, එහෙනම් නොමිලේ අරන් යන්න. ඇයි මෙයා ලස්සන මේ ගණිකාව. අරන් යන්න ගෙදර. ඊට පස්සේ නිකන්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා, දැක්ක දැහුව ශාරීරියේ හැටි. දැක්ක දැහුව ශාරීරියේ හැටි. පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං. ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුහන්ටිති. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට බලන්න, මේ ඇඟ දිහා බලන්න හොඳට. අරුකායන් සමුස්සිතං අසූචි වැගිරෙන නහරවැල් වලින් ගෙතිලා තියෙන මේ ශරීරය දිහා බලන්න. නව දොරකින් වැගිරෙන හැටි බලන්න. ආතුරං බහු සංකප්පං ලෙඩ වෙන ශරීරය දිහා බලන්න. බහු සංකප්පං කියන්නේ උනාට ගොඩාක් සිතිවිලි මිනිස්සු හිත හිතා ඉන්නේ මේ ඇඟත් එක්ක. මගේ මූණ ලස්සනයි, හැඩ ලස්සනයි, මහත වැඩිද දන්නේ, කෙට්ටු වැඩිද දන්නේ, උස වැඩිද දන්නේ, බර වැඩිද දන්නේ, ඊළඟට මගේ මේ හරි ලපයක් තිබ්බනම් හොඳයි, මේ ලපේ අයින් වුණා නම් හොඳයි, මගේ ඇහි බැමේ හොඳට මෙහෙම ආවනම් හොඳයි, ඊළඟට මන් දිහා හරකටිය බලනවද දන්නේ, ඊළඟට මං දැන් ඉස්සර වගේ නෙවෙයි පොඩ්ඩක් වෙනස් වෙලා, සියලුම සිතිවිලි මේ ඇඟත් එක්ක හිතුවනේ. අරයා මන් දිහා බලනවා, අරයා මට රවණනවා, අරයා මට හිනා වුණා, අරයා මට හිනා වුන්නේ, අරයා මගෙන් යාළු වෙන්න හැවුවා, අරයා මට කාමරයකට යන්න කතා කළා, ඊළඟ අරයා මට මෙහෙම කළා, අරයා මට අසාධාරණයක් කළා, අරයා මට හොඳ මේ පළවෙනි පුටුව දුන්නා, අරයා මට සම්මානයක් දුන්නා. මේ ඔක්කොම හිතන්නේ මොකක් එක්කද? මේ ඇඟත් එක්ක. බහු සංකප්පං සිතිවිලි ගොඩායි. යස්ස නත්ති දුහන්තිති. ඒ වුණාට මේක ස්ථීර භාවයක් පැවැත්මක් නැහැ. ඔය සම්මාන ගන්න සියලුම දෙනා, ඔය ටීවී වල පේන සියලු දෙනා, ඊළඟට මිනිස්සු මහා ඉහළින් සලකන සියලු දෙනා, ඒ සියලු දෙනාට අවසාන ඉරණමක් තියෙනවා. ඒ තමයි මේ ශාරීරිය අත්හැරලා යන්න. ගිනි තිබ්බේ නැත්තම් සත්තුන්ට ආහාරයක් වෙන එක තුන් ලෝකේ කාටවත් වළක්වන්න බෑ. මේ සිරිමාගේ ඇඟ මෙච්චර මහත් වෙලා කුණු වෙලා ඕජා වැගිරුණේ සිරිමා සෝවාන් වෙලා හිටියේ. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ශරීරය කොහොමද? අපි මේ ලොකුවට හිතාගෙන හිටියට අවසානයේ බත් ටිකක් කන්න අත උස්සගන්න බෑ. අනිත් අය හැන්දෙන් පොවන්නේ. ඒ බැරි වුණාම බට දාලා ජූස් කරනවා. අපි මේ කතා කළාට අවසානයේ තොල් පොට හොලව ගන්න බෑ, තොල් වේලෙනවා. මේක පුදුම ශරීරයක් පින්වත්නි. මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්න ඕනේ. මේ ශරීරය ගැන මහා යෙලින් අපි කතා කර කර ඉන්නේ මේ ඇඟවල් ගැන. දැන් ඔයා ටිකක් ලස්සන වෙලා, ඉස්සර වගේ නෙවෙයි දැන් වෙනස්. කිකියා මේක කෙනාට ලා මේ අපි ලකුණු දිදී ඉන්නවා. මෙහෙම ජීවිතයක් ඇත්තක් කතා කරන්නේ එකෙක්. ඔයාගේ දත් ටික ලස්සනයි කියන මිසක්කා ඔය දත් ටික උදේ හවස මැන්දේ නැත්තම් ගඳ ගන්නවනේ කියලා කියන ජීවිතේට කියන එකෙක් ඉන්නවද කියලා බලන්න. අනේ ඔයාගේ මූණ ලස්සනයි කියන මිසක්කා මූණ හේදුවේ නැත්තම් ඇස්කන් වලින් කබ කාඳුරු ගලනවා කියලා කතා කරන කෙනෙක් ඉන්නවද? මේවා හේදුවේ නැත්තම් මේ ඇඟ දවස් දෙකක් හඩු ගඳ ගහනවාමයි. අම්මලා තාත්තලා නාන්නේ නැත්තම්, රිදි හොදගන්නේ නැත්තම් අනිවාර්යෙන් දරුවෝ ඒ අම්මලා තාත්තලා පිළිකන්නට දානවාමයි. මෙහෙම ශරීරයක් ඉන්නේ. අවසානයේ දෙමව දරුවන්ටත් දෙමව්පියෝ අපුල වෙලා වැඩකාරයෝ දානවා හොදපල්ලා කියලා. ස්වාමියාට බිරිඳ එපා වෙලා වැඩකාරයෝ දානවා මෙයාව බලාගනින්න කියලා. බිරිඳට ස්වාමියා එපා වෙලා වැඩකාරයෝ දානවා බලාගනින්න කියලා. මෙහෙම ශරීරයක් තියෙන්නේ. අවසානයේ අපිටම අපි නඩත්තු නැහැ. ඉතින් ඔය වගේ තව සිද්ධියක් තියෙනවා. මේ සංසාරය ගැන නිතර කල්පනා කරගෙන හිටපු ගොඩාක් වයසක භික්ෂුණියක් හිටියා. මේ වයසක භික්ෂුණිය ඇගේ නම උත්තරා. දිනක් පිණ්ඩපාත වැඩියා. ඇයට දානෙ ලැබුණා. දානෙ අරගෙන ඉද්දී ස්වාමීන් වහන්සේ නමකුත් පිණ්ඩපාත වැඩියා. ඔය භික්ෂුණීන් හරි ආසයින මේ හාමුදුරන්ට දන් දෙන්න. ඒ භික්ෂුණීන් වහන්සේ තමන්ට ලැබුණ දානෙ ටික හාමුදුරන්ට පූජා කළා. ඊට පස්සේ ඒ භික්ෂුණියට එදා දානෙ නැහැ. දෙවෙනි දවසෙත් පිණ්ඩපාත ගිහිල්ලා ඒ භික්ෂුණියනකට ආයෙත් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වුණා. මේ භික්ෂුණී ඒ දානෙත් පූජා කළා. භික්ෂුණියන්ට සද්ධා වැඩි. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් දානේ ලැබුණා. ඊට පස්සේ ඒත් දානේ හම්බුණා. එදත් හාඳුන්නමක් හම්බුණා. එදත් පූජා කළා. ඇවිත් මෙයා බණ භාවනා කරන කෙනෙක්. ඊට පස්සේ මොකද වුනේ? දැන් වෙව්ලනවා. හතරින් දවසේ අමාරුවෙන් අමාරුවෙන් පිණ්ඩපාත ගිහිල්ලා ආහාර ටිකක් අරගෙන ඉස්සරහට එනකොට ආයෙත් ඉදිරියේ ශ්‍රමණයන් වහන්සේනම අයියෝ කියලා කියන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලමයි වැඩි. එදා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්න ඕන කියලා භික්ෂුණියට හිතුන්නේ නැහැ. භික්ෂුණියට හිතුනේ තුන් ලෝකෙට අග්ග ශාස්ත්‍රුන් වහන්සේ වඩිනකොට මම මාවතේ මැද ඉන්න හොඳ නැහැ කියලා ඈ ඒ මොහොතේම පාරෙන් අයින් වෙන්න හිතනකොට සිවුරේ කොන කකුලට වැගිලා එහෙම ඇද වැටුණා පාරයිනේ කානුයි. පාත්‍රේ විසුණා, මැටි පාත්‍රේ කුඩු වුණා. අර වයසක දිරාගිය භික්ෂුණිය කානු එක හිර වුණා වැටිලා. මගේ බුදුරජාණන් වහන්සේ හිතෙන්ද වැඩියේම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භික්ෂුණිය ආරාමයට යන්න කලින් වැටිලාම අපවත් වෙනවා. ඊට කලින් මේ වැඩියේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් වදාලා පරිචින්න මිදං රූපං රෝග නිද්ධං පබං ගුරං බිංජති පූති සන්දේහෝ මරණත්තං හි ජීවිතං කියනවා. භික්ෂුණිය මේ සිරුර දැන් ඉතාමත් දිරා ගිහිල්ලා ජීර්ණත්වයට පරිචින්න මිදං රූපං රෝග නිද්ධං පබං ගුරං හැම රෝගයක්ම බිත්තර දාන්න මේ කැදැල්ලේ තමයි කිව්වා. බිජ්ජති පූති සන්දේහෝ මේ නව දොරකින් අසූචි වැගිරෙන මේක මරණත්තං හි ජීවිතං මරණයෙන් බිඳී යනවා. මෙන්න මේක අර විදර්ශනාවට හිතේම කරපු භික්ෂුණියට තේරුණා. ඒ කානුවේදීම නව දොරකින් අසූචි වැගිරෙන සිඳිලා බිඳිලා යන මේ ශරීරය ගැන සිහි පිහිටෙව්වා. ඒ මරහත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මොහොතක් හරි මුණ ගැසීම කොයි තරම්නම් යහපත වෙනස පවතිනවාද? මොහොතක් හරි බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම. ඒ බුදුරජාණන් වහන්සේකින් ඇයි ඒ කය ගැන ඒ විදිහට ධර්මයක් අහලා ඒ භික්ෂුණියට අවබෝධ කරගන්න පුළුවන් වුණේ? කය ගැන හිතලා තිබ්බා. හිතලා තිබ්බා මේ ශරීරය ගැන. ඒ නිසා හිතලා තිබ්බ කෙනෙකුට ලෙඩ ඇඳේ හිටියත් ওই ශරීරයේ ඔහම තමයි අපිට වද දෙන එකක්. අපි කොච්චර හොඳට කාලා බීලා හැදුවත් අවසානයේ අපිට දෙන්නෙම වද දීමනාවක් විතරයි තියෙන්නේ කියලා කියනකොට තේරෙනවා. ඔබ දැකලා නැද්ද රෝගවලින් වද විඳින මිනිස්සු දිහා? බඩේ කැක්කුමක් හැදිලා පෙරලි පෙරලි බඩ අල්ලගෙන වේදනාව විඳින මිනිස්සු දැකලා නැද්ද? අපි කියමු කොන් ආහාරයක ගලක් හිර වුණා කියලා. ඒ හරි බඩ අල්ලගෙන වේදනාවෙන් විඳින මිනිස්සු දිහා දැකලා නැද්ද? ඉතින් පින්වතුනි, ඒ පසෙක තබන්න දරුවෙක් බිහි වෙනකොට අම්මා කෙනෙක් විඳින වේදනාව කෑ ගහන කෑ ගැහිල්ල ඉස්පිරිතාලවල දෙවනක් වෙන්න කෑ ගහනවා දරුවෙක් වදනකොට. නමුත් මේ ලෝකෙ කිසිම කාමයකින් සැපයක් විඳිද්දී එච්චර කෑ ගහන්නේ නැහැ. කාම සැපේ විඳිද්දී මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස පහස යම් මොනවාරි අපි සැපයක් විඳිනවා කියන්නකෝ, පෙරලි පෙරලි එහෙම සැපයක් විඳින්නේ කෑ උච්චර මේ දෙවනක් වෙන්ද කෑ ගැහිල්ලක් නැහැ. නමුත් දුක් විඳිද්දි මේ ශරීරයෙන් පෙරලි පෙරලි කෑ ගහනවා. තමන්ගේ ඇඳුම් තමන්ගේ වස්ත්‍ර අනිත් අය ඉවත් කරලා බෙහෙත් කරනවා. ඒවටවත් සිහියක් නැතුව කෑ ගහනවා. එච්චර වද දෙනවා මේ ශරීරේ. ආයෙත් ඒ ශරීරයටම ආස කරනවා. ආයෙත් ඒ ශරීරයටම ආස කරනවා. අවුරුදු ගණන් දුක් විඳලා ලිඩක් සුව වුණාට පස්සේ අනේ ආයෙත් සැනසිල්ලක් ලැබලා ආයෙත් පරණ පුරුදු ටික පටන් ගන්න. මේ ශරීරේ මට වද දුන්නනේ කියලා හිතන්නේ. ඒ නිසා පින්වතුනි, නුවණ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ශරීරය දිහා හොඳට නුවණින් විමසනවා ආකාර 11කින්. මොකද්ද ශරීරය දිහා විමසන්නේ? අනිච්චතු අනිත්‍යයි කියලා ශරීරය දිහා විමසනවා. හොඳට බලන්න තමන්ගේ ශරීරය අනිත්‍ය වී යන හැටි. පුංචි කාලේ හිටපු කෙනාද දැන් ඉන්නේ කියලා බලන්න. මේ හොඳට තිබ්බ ඇඟ හිට වෙනකොට ලිඩ වෙලා අනිත්‍ය වෙලා. මේ ශරීරයට කියන්න තියෙන එකම නම අනිත්‍ය. උදේට හේදුව ඇඟ ඇයි ආය හවසට හොදන්න ඕන්නේ? හොදන්න හොදන්න කිලිටි වෙනවා. අනිත්‍යයි මේ ශරීරයේ අනිත්‍ය දෙයක්. ඇස් දුර්වල වෙනවා, කන් දුර්වල වෙනවා, අතපය දුර්වල වෙනවා, ඇවිද ගන්න බැරුව යනවා, ඇඳට වැටෙනවා, කන්න බොන්න බැරුව යනවා. අනිත්‍යයි. අවසානයේ ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා. අනිත්‍යයි මේ ශරීරයේ, අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා නුවණැති ශ්‍රාවකයා කල්පනා කරනවා. මම මේ කියනවා අහන්නවත් ඔබ කැමතිද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත. අනේ මුළු ජීවිත කාලෙම මුලා වෙලා ඉන්නේ නැතුව දෙයනේ එක පැයක්වත් සත්‍යයට සවන් දෙන්න. මුළු අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් අහපු මුලාවට වඩා මේ පැය කහන සත්‍යය ඔබව සුවපත් කරනවා යම් දවසක. මේ ශරීරය අනිත්‍ය දෙයක්. දුක්ඛතෝ මේ ශරීරයේ දුක් සහිත දෙයක්. යන්තා අපි දුක් විඳනනම් ඒ සියලු දුක් ටික මේ ඇඟත් එක්කයි විඳි. මහා පොළොවත් එක්ක ඔට්ටු වෙලා රැකී ආරක්ෂාවලට ගිහිල්ලා පාඩම් කරමින් කොච්චර දුක්ඛන්දරාවක් මේ ඇඟෙන් විඳද්ද කියලා හිතන්න. කොච්චර මේ ඇඟේ වේදනාවලට තිල් ගෑවද? වයසක මිනිස්සු කොයි තරම් මේ බෙහෙත් බිව්වද? බෙහෙත් කඳු ගණන් බීලා තියෙනවා මේ ඇඟ නිසා. මේ ඇඟක් තියාගෙන යන්න ඕන නිසා නේද වාහන ඕනන්නේ? ඒ නිසා වාහන ගන්න සල්ලි හොයන්න කොච්චර දුක් විඳිනවද? මේ ඇඟක් නිසා නේද? මේ ඇඟක් තියෙන නිසා නේද ගෙවල් ලෝනන්නේ? ඒ ගෙයක් හදාගන්න කොයි තරම් දුක්ඛන්දරා ගොඩක් වින්දද? මේ ඇඟක් තියාගන්න නේද ඉඩකඩම් ඕන්නේ වැටමයින් ගහලා? ඉඩම් ගන්න කොච්චර දුක් විඳද? කොච්චර නඩු හබ කිව්වද? ඊළඟට මේ ඇඟක් නිසා නේද කණ්ඩ බොණ්ඩ අඳින්න සබන් සපත්තු සෙරෙප්පු ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම ඕනන්නේ? ඒව ගන්න කොච්චර දුක් විඳද? ඉගෙන ගන්න ගත්ත උත්සාහය, පාඩම් කරන්න ගත්ත උත්සාහය, ඊළඟට නිදි වරාගෙන ගත්ත උත්සාහය, ලෙඩක් දුකකටවත් සැනසෙල්ලක් ඉන්න නැතුව ගත්ත උත්සාහය, ඒ සියලු දුක් මේ කයක් නිසාම ගත්තා. මේ ශරීරයක් නිසාම නේද බිරිඳක් ඕන්නේ? මේ ශරීරයක් නිසාම නේද ස්වාමියෙක් ඕන්නේ? මේ ශරීර නිසාම නේද දරුවෝ ලැබෙන්නේ? ඒ දරුව නිසාම නේද ආයෙත් දුක් විඳින්නේ? ඒ නිසා දුක කියලා යමක් කියනවා නම් ඒ සියල්ලම කෙටි කළා කියනවා නම් මේ ශරීරේ. මේ ශරීරේ මේ රෝම කූපයකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහේ පටන් කෙස් ටිකෙන් යටට යටිපතුලෙන් උඩට මේ ශරීරේ හැම අංගයකින්ම දුකක් ගේනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ කියලා කියනවා. රෝගතෝ කියලා කියන්නේ මෙහෙමයි, මේ ලෝකේ සියලුම රෝග හැදෙන්නේ ඇඟට. දැන් ඔයාලා බලන්න මොනවහරි රෝගයක් ඉගෙන ගන්නවා නම් ඒ රෝගේ, දැන් අපි කොරෝනා කියන්නකෝ, කොරෝනා රෝගය කියලා කියන්නේ කොරෝනා වෛරසය නෙවෙයි. රෝගය කියන්නේ ඒක ශරීර වෛරසයේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ මෙහින් කැස්ස එනවා, උසම ගන්න අමාරුයි, උණව හැදෙනවා. එහෙනම් ඒ රෝග ලක්ෂණ ඔක්කොම ශරීරෙන්න ප්‍රකට වෙන්නේ. ප්‍රෙෂර් කිව්ව ශරීරෙන්න ප්‍රකට වෙන්නේ, සීනි අමාරුව ශරීරෙන්න ප්‍රකට වෙන්නේ, කොලෙස්ටරෝල් ශරීරෙන්න ප්‍රකට වෙන්නේ, බගන්දරා, හොරි, දද, කුෂ්ඨ, වන, කැසිලි, අටාණුවක් රෝග, නවාණුවක් ව්‍යාධි, මේ ඔක්කොම ශරීරෙන්න ප්‍රකට වෙන්නේ. මේ ලෝකයේ ඔයාලා ඉගෙන ගන්න ළමයි ඉන්ටර්නෙට් එකෙන් රෝග ගැන ඉගෙන ගත්තත් ඉගෙන ගන්න තියෙන්නේම ශාරීරික කොටස්ම තමයි. එහෙනම් රෝගය කියලා කියන්නේ මේ ශරීරයට. රෝගය කියලා කියන්නේ මේ ශරීරයට. මේ ශරීරේ රෝගයක් කියලා සීකන්න නොනැති ශ්‍රාවකයන්. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගඩුවක් වගේ. ගඩුවක් කියන්නේ හැරව ගෙඩියක්. ඒ සැරව ගෙඩිය පිරිලා තියෙනවා ලේ සැරවලින්. මේ මුළු ඇඟම ලේ සැරවත් එක පිරිලා තියෙන කන්නේ. ඒ සැරව ගෙඩිය ඔබනකොට එබෙනවා. මේ ශරීරයත් ඔබනකොට එබෙනවා. ඒ සැරව ගෙඩිය වල කොයි හරි සිදුරු තියෙනවා නම් ලේ සැරව ජරාව එළියට එනවා. මේ ශරීරෙත් ඇස කණනාසය මේ ආයතන අය මේ නව දොරකින් එළියට එනවනි ජරාව. සැරවගෙඩිය ඇදුම් කනවා. මේකත් කෑවි නැත්තං ඇදුම් කනවා. වතුර බිවි නැත්තං ඇදුම් කනවා. නිදාගත්තේ නැත්තං ඇදුම් කනවා. වැඩිපුර හිටගෙන හිටියොත් ඇදුම් කනවා. වැඩිපුර ඇවිද්දොත් ඇදුම් කනවා. වැඩිපුර ගමන් ගියොත් ඇදුම් කනවා. ඇදුම් කනවා මේ ශරීරේ. ඊළඟට සැරවගෙඩිය තෙල් ගානට සනීපයි, අත ගානකට සනීපයි. සැරවගෙඩිය. ඉතින් සැරවගෙඩි වලට අපි ආස කරනවානේ. සැරවගෙඩියක් විදිහට මේක දකින්න කිව්වා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩසෝ සල්ලතෝ. සල්ලතෝ කියන්නේ උලක් කරනවා වගේ. කකුලේ උලක් කරනාට පස්සේ එතන ආපහු තියන්න බෑනේ. රිදෙනවා. ගලවන කල් අමාරුයි. ඒ වගේ මේ ශරීරෙත් රිදෙයි කියලා පාවහන් දානවා. මේ ශරීරයේ සීතල වැඩි වෙයි කියලා පොරවනවා. ඔළුවට හිස් වැසුම් දානවා. මේක රිදෙයි කියලා කවන්න ඕන, පොවන්න ඕන. උලක් කරනවා වගේ. ඇතුලෙන් වේදනාව එනවා. මේ ශරීරයේ උලක් වගේ. යම් දවසක මිනිස්යාට සැනසෙල්ල ඉන්නේ මේ උල ගැලෙව්වොත් මේ ශරීරයේ කිරී තියෙන තෘෂ්ණාව නැති වුණොත්. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. අග කියන්නේ පීඩාවක්. කොයි තරම්නම් පීඩාවින්දද මේ ඇඟ නිසා. අවුවේ කරවෙවි, වැස්සට තෙමි තෙමි ගමන් බිමන් ගිහිල්ලා මහන්සි වෙලා කණ්ඩ බොණ්ඩ දීලා, කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන නිසාමනේ කොච්චර පීඩාවක් විඳින්න ඕනේද මේ ඇඟ නිසා. ගෙවල් දොරවල් හදද්දි ගන්න සියලු පීඩාව මේ ඇඟ නිසා නේද? අමුදරුවන් පෝෂණය කිරීමේ යම් වෙහෙසක් වෙනවාද? ඒ ඔක්කොම මේ ඇඟ නිසා නේද? ඇඟක් කියලා ගන්න නැත්තම් ඒ දුකක් නෑ. පීඩාව කියලා කට ඇරලා කියන්න පුළුවන් මේ ශරීරයට. මට පීඩාවක් තියෙනවා කියලා මේ ඔළුවේ තියෙන සිදිවිලි සමුදායක් ගැන කතා කරනවට වඩා හොඳයි මේ පේන්න තියෙන ඇඟ පෙන්වන්න මෙන්න පීඩාව කියලා. එහෙනම් අපි මේ පීඩාවලට හිනා වෙන්නේ. පීඩාවල් පිටිපස්සේ යන්නේ. පීඩාවල් කැඳාගෙන ඉන්නේ. පීඩාවල් එක්ක ෆොටෝ ගන්නෙ. පීඩාවෙන් හිනා වෙන්නේ. ශරීරයට නමක් තමයි පීඩාව. මේවා හිතට පොඩ්ඩක් හුරු කරගන්න. බය වෙන්න එපා. මේ සමහර හිතයි මේ හිතුවොත් දියේනේ මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. නිකන් හිතලා බලන්නකො මොකක් වෙයිද කියලා. හිතන්නවත් හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ටිකක් කියාගෙන යනකොටම අද හාමුදුරුවෝ හරි නෑ වගේ. මේක හරියන්නේ නැහැ, වෙන එකක් කියන්න තිබ්බා. නමුත් මේ දැන් අද කාලේ දැන් ළමයි ඔක්කොම ගෙවල් වලට වුණා, ටීවී බැලුවා, ෆෝන් එක ඉන්නවා, රූප දිහා බල බලා, කාමී දිහා බල බලා ඇඟවල් වලට මාස කර කර ඉන්නවා. ඇඟවල් වලට මාස කර කර ඉන්නවා. සුද්ධංගේ සුදු හැමට මාස කර කර ඉන්නවා. නව දොරකින් අසූචි වැගිරෙද්දි තමන්ගේම කිහිලි ඉකිලි තමන්ටම ගඳ ගහද්දි, දත් මැන්දි නැත්තම් තමන්ගේ කටේ ගඳ තමන්ටම එද්දි, තමන්ගේ ජරාවක් තියාගෙන ඒක හිතන්නේ නැතුව සුද්ධංගේ සුදු හැම දිහා බලාගෙන කෙලහලලා ඉන්නවා. මේ කාම තෘෂ්ණාව නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. රාග ගින්න නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. ඊට පස්සේ මේවට ආස කළ ආපහු මේ ශරීරයට ආයෙත් අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින්න වෙනවා. ආයෙත් මේ ශරීරය නිසා දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. ඊළඟට ආබාධතෝ. ආබාධයක් කියලා බලන්න කිව්වා. සියලුම ආබාධ හැදෙන්නේ මේ ශරීරයට. දෙතිස් කුණප කොට්ටාස 32ක් තියෙනවා මේ ශරීරයේ. ඉස්පියාපාට 32ක් තියෙනවා. මේකේ ප්‍රධාන ඒ හැම එකටම ආබාධයක් හැදෙනවා. මේ ශරීරයේ ආබාධයක් හැදෙන්නේ නැති අංශුවක් කියන්න බලන්න. මේ ශරීරයේ සියලුම තැන්වලට ආබාධ හැදෙනවා. මේ මුළු ශරීරයේම ආබාධයක්. ආබාධතෝ පරතෝ, පරතෝ කියන්නේ මේක අනුන්ට අයිති දෙයක්. ඇයි මේ ශරීරයේ අයිති පොළොවට මේක පස් ටිකක් වෙලා යනවා කවදා හරි. පුච්චව්වත් අලු ටිකක් හම්බෙන අලු ටික පොළොවට වැටෙනවනේ. අලු ටික පොළොවට වැටෙනවා. පුච්චව්වත් මේ ශරීරයේ තියෙන ජලයේ වාෂ්ප වෙලා යනවනේ. ඒක ආයෙත් වතුරට එකතු වෙනවනේ. පුච්චව්වත් මේ ශරීරයේ උණුහම උණුහමත් එක්ක එකතු වෙනවනේ. වායුව වායුවත් එක්ක එකතු වෙනවනේ. සතර මහා ධාතු සතර මහා ධාතුත් එක්ක එකතු වෙනවා. අපි අයිති නෑ, අපි අයිති මහා පොළොවට. අපි පොළොව අයිති කරගන්න හදනවා. නමුත් හරි පුච්චවේ නැතුන් සෝනට දැම්මොත් එහෙම පොළොව අස්සේ අඩි 6ක් ඇතුලේ වලේ දැම්මත් පණුව ටික කනවා. එහෙනම් මේකට අයිතිකාරයෝ ටිකක් වෙනම ඉන්නවා. කැනහිල්ලු හිවල්ලු, ඊළඟට නරි උකුස්සෝ ගිජු ලිහිණියෝ පණුව, මේකට අයිතිවාසිකම් කියන්නේ ඉන්නවා. අපිට අයිති නෑ. ඉතින් මේකට අයිතිකාරයෙක් ඉන්නවා නම් කොරෝනා හැදෙන්න කලින් අපෙන් අහන්න එපැයි අපි හැදෙන්නද කියලා. එයා ඇවිල්ලා මේකේ හැදෙනවා. ඇයි අයිතිකාරින් නෑ? කොන්ද කැකුම දනිස් කැකුම හැදෙනවා අපෙන් ඇහුවේ නෑ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නෑ? පිළිකාවක් හැදෙනවා ඇතුලේ අපෙන් ඇහුවේ නෑ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නෑ? අයිතිකාරයෙක් ඉන්නවා නම් අහලානේ කරන්නේ. අයිතිකාරයෙක් නෑ. පරතෝ ඉස්සර මිනිසුන් කිව්වේ පරයා කියලා. මේ ශරීරයටමයි නම. අනිත් අයට අයිති කෙනා. පරතෝ පලෝකතෝ, පලෝකතෝ කියන්නේ සිඳී විඳී යනවා. මේ ශරීරයේ සෑම අංශුවක්ම චප්ප කරන්න පුළුවන්, කුඩු කරන්න පුළුවන්. මේ ශරීරයේ චූටි තැනක්වත් තියෙනවද කියලා බලන්න කුඩු කරන්න බැරි, තලන්න බැරි, චප්ප වෙන්නේ නැති, සිඳෙන්නේ බිඳෙන්නේ වෙනසෙන්නේ නැති මේ ශරීරයේ කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන් ඇහැට පේන්නේ නැති කොරෝනා වෛරසයට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් මඳුර වගේ තුඩට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් සර්පයාගේ දත් දෙකට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් පුංචි දෙයකින්, ආයුධයකින් මේක සිඳින්න පුළුවන්. වසවිසකින් මේකේ රසායනික සංයුතිය වෙනස් කරලා විනාශ කරන්න පුළුවන්. තවක් කෙනෙකුට පොල්ලකින් ගහන්න පුළුවන්. හෙලකින් පල්ලකින් තල්ලු කරපුම කුඩු පට්ටම් වෙනවා. වතුරේ ගහගෙන යනවා. ගිලෙනවා. සත්තු කනවා. මේ ඔක්කොම ඇඟටනේ තියෙන්නේ. සිඳී විඳී වෙනසී යනවා. පලෝකතෝ කියලා කියනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ. ඊළඟට මේ ශරීරයේ දිහා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ශුඤ්ඤතෝ හිස් දෙයක් විදිහට බලන්න මේ කෙස් ටික මමද මගේද මගේ ආත්මයේද කියලා. දැන් මේ ශරීරයේ කෙස් ටිකක් කපලා ඉස්සරහින් තියලා බැලුවොත් එහෙම මේ කෙස්ද බලන්න තමන්ගේ නම බල්ලා මේ ආද කියලා. නෑ, එයා දැන් පොළොවට පස් වෙලා යනවා. එහෙනම් මේ ඇතුලේ තියෙන කෙස් ටිකටත් එහෙමයි. මේ විදිහට ශරීරයේ තියෙන කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසන් නහරු මේ හැම කෑල්ලක්ම එළියට අරන් බලන්න තමන්ගේද කියලා. කෑලි 32ම තියලා බලන්න මේ හැම කිසිම දැනක මම කියලා කෙනෙක් ඉන්නවද කියලා. මේ බෙදලා බලනකොට මම කියලා එකක් නැහැ. මේ කෑලි ටික ඔක්කොම එකතු කරපු තැන එයා කියනවා මමලු. දැන් බිම ලොංගස් වැටිලා තියෙනවා. ඒ ලොංගස් වල තියෙනවද මෙයා ස්ත්‍රියක්ද පිරිමියෙක්ද, එයාගේ නම තියෙනවද? ඒ වැටිච් එකක්වත් කවුරු හරි කියනවද මේ මම මගේ මගේ ආත්මය කියලා? මේක මේ හැමේ ඇරිලා තියෙද්දී තමයි මෙයා මේ කීතුවේ. නියපොතු තියෙනවා, කපලා දානවා. වැටිච්ච ටික මම මගේ කියලා අල්ල ගන්නවද? එහෙනම් ඇයි මේ ඇතුලේ තියෙන ටික අල්ල ගන්නෙ? මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තත්, ගුණප කොට්ටාස 32ක් විදිහට ගත්තත් මම මගේ මගේ ආත්මය කියන දේ හිස්. අපිට ඕන විදිහට මේ කය තපවත්තන්න බෑ. ආනේ කාරණේ මේ ශරීරයට කියනවා ශුඤ්ඤතෝ කියලා. හිස් කියලා. ඊට පස්සේ පින්වතුනි අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ ඊළඟට අනත්තතෝ අනාත්ම දෙයක් විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ ශාරීරිය දිහා බලන්නවා. ජීවිතේට එක දවසක්වත් මේවා කරලා බලන්න වෙනවත්නේ. මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. පින්වතුනි ලෙඩක් ඇදුනට මේ පස්සේ මේ ශාරීරිය වණයක් වගේ. කොහෙන් අත තිබ්බත් රිදෙනවා. කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ ඇඳුම් කනවා. කොච්චර දුකද්ද පින්වත්නි මේ ශාරීරිය. නව දොරකින් අසූචි වැගිරෙන ගන්ධස් සාරේ තියෙන ශාරීරියක් අපි පරිභව කරන්නේ. මෙහෙම ශාරීරියක් අපිට ලැබුණානේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි සඳුන් සුවඳ හමන සපු මල් සුවඳ විහිදී යන බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලී මිනා පූතිකායන දිත්තේන වක්කලී ඇයි මේ කුණුවේ නැඟත් දිහා බලන්නේ. ඒ නිසා යම් දවසක අනුන්ගේ අසූචි නෙවෙයි තමන්ගේ ජරාව දිහා හිතෙන් බැලුවොත් තමන්ගේ ශරීරය එදාට මේ රාග ගින්න නිවෙනවා. එදාට මේ රාග ගින්න නිවෙනවා. තමනුත් මෙහෙම ජරාවට පත්වී ගඳ ගගහ ඉන්න ශරීරය දැන් බලන්න පින්වතුනි ප්‍රණීතව සුවඳට හම හදන කෑමක් කෑමේතේ සුවඳ හම හමාතියෙද්දී කණ්ඩ ගත්තට පස්සේ අනනකොටම ජරා වෙනවා. ඊට පස්සේ ඒව කනකොට මෙහින් හොටු එනවා. මෙහින් දාඩිය දානවා. දාඩිය දදා හොටු පෙරපෙරානේ මිනිස්සු කන්නේ. ඊට පස්සේ එහෙමත් කාලා ඔන්න හොඳට කාලා අවසානයේ මේක දිරවලා යනකොට කාටවත් පේන්නේ නැතුව මේ වැසිකිලි ගිහිල්ලා නහය වහගෙන දාලා එන්නේ. ඇයි දැන් ඒ වෙලාවට අර බාහිරව තිබ්බ ආහාරය මේ ඇඟට දම්පු ගමන් අසූචි වුණානේ. එතකොට මේ ඇතුලේ මේක ආයතනයක් මේ ශරීරයේ ආයතන මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය තමයි මේක අසූචි කරවනවා. මේක තමයි අසූචි නිපදවන ආයතනය. අපි පිරිසිදු වතුර ටිකක් නේ අපි බොන්නේ. මේ ආයතනය නිපදවනවා දාඩිය නැමැති ජරාව උපදිනවා. මුත්‍රා නැමැති ජරාව උපද්දවනවා. ලේසැරව නැමැති ජරාව උපද්දවනවා. ලේසැරව ටිකක් අතර ගාගෙන බලන්න කොච්චර ජරායිද කියලා. තවත් කෙනෙක්ගේ ලේසැරව ටිකක් බිම වැටුණාට පස්සේ බලන්න පුළුවන්ද කියලා. සමහර අය ලේ දකින්නට කලන්ද දාලා වැටෙනවා. ඇයි මේකෙන් නිපදෙව්වා ඇතුලේ. මේ ප්‍රණීතව කාපු කෑමක් විනාඩි පහකින් ආයේ වැමනේ ගියොත් කොහොමද තියෙන්නේ කියලා බලන්න. තප්පරයට මෙයා ක්‍රියාත්මක වෙනවනේ අසූචි නිපදවන්න. මේ ආයතනේ හොඳට තින්ත ගන්නවා කට්ටිය. ලස්සන බෝඩ් දානවා. ඒ වගේ තමයි අපි ඇඟ සරසා සරසා හිටපේක සරසන්න එපා කියලා කියනව නෙවෙයි ඇත්ත දකින්න. ඔබට හිතෙන්නේ කොහොමද මෙහෙම ඇත්ත දැක්කොත් එහෙම මොකක් වෙයිද? මේ විදිහට කල්පනා කරනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ සහිත හිත එකඟ වෙලා පළවෙනි ධ්‍යානෙ උපදිනවා. ඇත්ත කල්පනාව වෙන්න වෙන්න ප්‍රීතියයි සැපයයි උපදිනවා. මේ මූණු එල්ලිලා බිරි වෙලා තියෙනව නෙමෙයි. ඒ කියන්නේ ඒ මූසලකම. ඒක නෙමෙයි. සත්‍ය දකින කෙනාගේ මූණනේ ගොඩාක් ප්‍රේමනාප. මේ තුන් ලෝකෙම දෙවියන් බඹුන් අතර ලස්සනම මූණ තිබ්බේ මුවමලල බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ මේ ශාරීරිය දැක්ක කෙනා. මේ ලෝකේ ලස්සනම මූණ තියෙන රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලානේ සත්‍ය දැක්ක කෙනා. නව දොරකින් අසූචි වැගිරෙන මේ ශරීරය මුට්ටියක ලොකු කුඩා සිදුරු තියෙන මුට්ටියකට කුණු මස් පුරවලා තියෙන මුට්ටියක් වගේ ඇඟගෙන හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද කිනිහිරියා මලේ පාටින් බබලන උත්තමයා. ඒ නිසා මේ සත්‍ය කල්පනා කරනකොට නිකං මූසල වෙයි කියලා හිතන්න එපා. සුන්දර වෙනවා. හිත්වල පෙරේතකම් අඩු වෙලා යනවා. මේ ඇඟවල් ඇඟවල් ඇතිලෙනුට මේ ජරාවක් මොකටද බලන්නේ කියලා හිතෙනවා. කාම ආසාව හිතෙන් අයින් වෙලා යනවා. එයාගේ හිත සංසිඳෙනවා. තමන්ගේ ඇඟ පිළිකුල්, තමන්ගේ පිළිකුල් ඇඟ තවත් පිළිකුල් ඇඟකට කිට්ටු කරන්න මේ එයාගේ හිතේ තියෙන පෙරේතකම නැති වෙනවා. ගමේ සැරව ගෙඩියක් වගේ තියෙන මේ ශරීරේ තවත් සැරව ගෙඩියකට ස්පර්ශ කරන්නේ කොහොමද කියලා හිතෙනවා. නව දොරකින් අසූචි වැගිරෙන මේ ශරීරේ තවත් නව දොරකින් අසූචි වැගිරෙන වැසිකිළියක් පිටිපස්සේ යන්නේ මොකටද කියලා හිතෙනවා. වැළඳ ගන්නේ මොකටද කියලා හිතෙනවා. ලෙව කන්නේ මොකටද කියලා හිතෙනවා. යාගේ හිතෙන් අනාචාරය නැති වෙනවා. පාපී අදහස් නැති වෙනවා. වැදගත් මනුස්සෙක් බිහි වෙනවා. අනිත් අය අත ගගානේ ඔයා කොහොමද කියලා කියනකොට හිතෙනවා චී මොනවද මේ මිනිස්සු මේ ඇඟවල් එක්ක මේ වැදගත් දෙයක් කතා කරන්නේ කියලා. එතකොට යාර ලෝකෙම පේනවා හිස්සු ලෝකයක්. අර්ථයක් නැති ලෝකයක්. මුලාවක් පිටිපස්සේ යන ලෝකයක්. යාර ශ්‍රද්ධාවක් උපදිනවා මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණ නිසා. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබුණ නිසා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ලැබිච්ච නිසා ලෝකයක් වසංග වෙලා තිබ්බ දේක ඇත්ත මට දකින්න ලැබුණා. ඇත්ත මට දකින්න ලැබුණා කිය. එයා අවබෝධයෙන්ම තිසරණ සරණ යනවා. එතකොට එයාට මේකෙන් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මේ සුරා සූදයෙන් වළකිනවා. පන්සිල් රකිනවා. බුදු ගුණ හිතනවා, දන් ගුණ හිතනවා, සංගුණ හිතනවා, පිදිය යුත්තම් පුදනවා, සෑය බෝධිය විහිර වඳිනවා. ඊළඟට ජීවිතය අවබෝධ කරවන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ජීවිතය අවබෝධ කරන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ආන් එතකොට එයාට තමන්ගේ ජීවිතය ගැන යම් අවබෝධයක් කරා යන්න පුළුවන්. අනේ පින්වතුනි, අපේ ආච්චිලා සීයලා මැරුණේ මේ මොකක්වත් නොදැන. තමාගේ දෙමව්පියන්වත් මේවා හිතන්න පුළුවන් වේද දන්නේ. ඔයාල එහෙම මැරෙන්න එපා. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. මේක පොඩ්ඩක් හරි කල්පනා කරලා තියන්න. මැරෙන වෙලාවට ලිඩ ඇඳේ වේදනාව දෙනකොට අනේ ඇත්ත නේනා. මේක අනුන්ට අයිති දෙයක් නේද? මේ මුළු ශරීරයම ලිඩක් නේද? ආබාධයක් නේද? අනිත්‍ය දෙයක් නේද? අනාත්ම දෙයක් නේද කියලා ඇත්ත හිත හිතා මැරෙන්න පුළුවන් පින්වත්නි. මිනිස්සු හිතන්නේ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ ඇඟ රිදෙන්නේ? ඇයි මගේ ඇඟ වේදනා දෙන්නේ කියලා. ඇයි? හිතලා නැහැ. අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, පරතෝ, පලෝකතෝ හිතලා නැහැ අර කියපු ටික. ඒව ටික හිතලා තිබ්බනම් මැරෙන වෙලාව හිතෙන්නේ ඇත්ත. මේක වනයක් වගේ, හරි. මේක මහා දුකක්, හරි. මේක මහා රෝගයක්, හරි. මේක අනිත්‍ය දෙයක්, හරි. මේක අනාත්ම දෙයක්, හරි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තක් කියලා හිතාගෙන මැරෙනවා. කොහොමද වෙනස? මේ ලෝකේ මිනිස්සු මැරෙන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලාගෙන උත්තරයක් නැතුව මැරෙනවා. ඔබ උත්තරේ හරි කියලා හිතාගෙන මැරෙනවා. අන්න වෙනස. එනිසා රෝග ව්‍යසන වලින් ලෝකේ විනාශයට පත්වී යනවා. කරන්න දෙයක් නැහැ. කොරෝනා වසංගතෙන් ලෝකේ වැළඳ ගත්තා. බිය තැති ගැනීම වලින් මිනිස්සු තැති ගන්නවා. මරණයේ මිනිසුන්ට පේන්න වෙනවා. ඉතින් මේවා ඉදිරියේ අපි කොහොම පැනලා යන්නද? කොහොම පැනලා යන්නද පින්වතුනි? දැන්වත් ඇත්ත හිතමු. මොහොතක් හරි ඇත්ත හිතමු. ඉතින් ඒ නිසා අපි කාටත්, ඔබටත් මටත්, අපි කාටත් කයේ යථා ස්වභාවයම අවබෝධ වීමට මේ ධර්ම ශ්‍රවණානිසංස පින හේතු වාසනා වේවා කියලා අපි ඔබට පින් පමුණුවනවා, සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ හිල් පුම් පොහොය දවසේ උතුම් ධර්ම දේශනාව සඳහා අසංක රාජපක්ෂ, සසිනි වීරකෝන්, නිකිනි රාජපක්ෂ, ආර්ය දහං රාජපක්ෂ යන පින්වත් පිරිස, ඒ වගේම ඉඹුල්ගස් දිනිය පුරාණ හෙළවෙද ගෙදර පදිංචි පින්වත් එච්.ආර්. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහත්මයතුන් ඥාති පිරිස එකතු වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන්ට අදට අවසී රැස්කරගත් අප්‍රමාණ පින් බලින් කයි යථා ස්වභාවය අවබෝධ කරගන්නටම වාසනාව ලැබීවා කියලා මුලින්ම පින් පමුණුවනවා. ඒ වගේම විශේෂයෙන් මේ ධර්මශ්‍රවණානිසංස පින් බලින් අපි සෙත් ප්‍රාර්ථනා කරමු උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ තියෙන සත්‍ය ආනුභාව බලෙන් ඒකාන්තයෙන්ම මේ රටෙත් පිට රටවල් වලත් කොරෝනා වෛරසයෙන් රෝගාතුර සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, ඉක්මන් සුවය ලබත්වා. ඒ වගේම මේ වසංගත ව්‍යසනය ඉක්මනින්ම මේ රටින් මේ ලෝකෙන් තුරන් වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා.